Ayo, mana katakan nado ya? Kau tu mikir ani? Niganti nanti butuh kini. Oh, istirahatnya kau tu mana sih? Hamad diakma, ipa kini kene. Ipa kini banyak sama yukut sama ugan nani. Ubahnya macam ini meh. Ubah bohong kriyawi, watina kemudian kriyawadi kini. Eni sa, ubah me istirahatnya kau tu mian dah kini ani ke galapini tak? Nimi, ayat mati agi utsahe, yang asa waktu bade, sramana gautme nuansi udah kini jande, ia asa ber, neti bela agiya. Balan nimi, nikant naat putre, hari iye tu paukur agen deyo, ikal. Demi apahu mi agi padi wede polakarino, ayat mat tungguni pare, ayat mat mi ate. Raj Sabhavi Vadi Vila Siddhi Mea Taha Nalabinwa Me Lichavi Kumaruru Ekati Vila Kathavinwa Budurajanan Vahansegi Guna Me Lichavi Kumaruru Kathavinwa Dharmi Guna Me Lichavi Kumaruru Kathavinwa Sangaratni Guna Mehima Guna Kathavinwa Nang Me Lichavi Varu Nikamanikang Lichavi Lannivi Kau Deyan Sota pannavat vila inno ne. Mokad heetu ehmanatta nitharinitha me hitatula teruvam peeta anne. Me pirisa nitharinitha buddhu guna. Raja sabahavekati vila budurajanan vahasyagi guna kiyakime inda na. Dharme guna kiyakime inda na. Sravaka sangaratni guna kiyakime inda na. Me sota pat yangani me. Edo kode me tulat peminiccha pirisa kvinno ne. Nattam mevdi sabahavya tiyan bhe. Nattam tiyan ekadavasakat ekki nigyan guna kiyan va. Eta pahudatav ekki nigyan guna kiyan va. Eta pahudatav ekki nigyan guna kiyan va. Ehma ni meek tiyan ni. Deng ehma netu va. Me peetala tiyan va ni. Venasutam vena pahadima. Eta vasi mea kalpanakala. Aymat. Anime budrajanan vahansi. Gyan mekiyan karun ulta anunang. Ikaantim rahatan wahansi namak. Ikaantim sama sambudurajanan wahansi namak. Iri pasi ya kalpana kerno ani mama hamudayam me budurajanan wahansi udakin mang kocir asa kelat mang islam nikanti nanti putra gini ni kahano. Ahan kete ayai matikian ni gihil lebedak neh kiela. Iri pasi kalpana kerno neh. Nigantayan kiwat neta mang ada yano demiak taniya matirini gatta taniya matirini gatta mama nigantayan kiwat neta ada mang yano mama egulan te kian ni netu ama ada mama yano deng ahud ni yana deh neti itu pasi deng siya siya na pati muka dah itu mang ahan ni netu yano. Orang deng si si naipati tiernya kala, kerana hoel belua budrajaan nuansi beda ini, koi daaran cuna, koi di ini, wisala mahanur, mahawani kuta gar salawi, itu mukudukeli me si naipati asrath piriwara agen, gihing paingyan nanti ane tanai dila, pagamanim pita tuna, gihila budrajaan nuansi dekka. Dekala budurajanan wahansi itu wandana kala. Wandana kala kienawa swami ini wahansi gana. Mat minna mehim kata awak tamai ahan lebelati ini. Itami wahansi kienawa alu ipa kiela. Karanne ipa kiela me akhiriwa ak. அக்கிரியவின் தேவாலம் கியனவா இ அக்கிரியவின் தேவால் வல்டு தமை மே தமாங்கி சராவக்கியாங்க புகுனுகரவன்னே கியல கியனோ சுவாமி நீ மட்ட தெனகன்னுனே ஏக்க எத்தக்ட ஏ அப்பிட்ட ஆரன்ச் விச்ச காரணாவு புகான்சி ஏ விதியட் கியனு கினேக் த ஏமனத்தன் नवेद उबहांसे किन कारण उबहांसे इट चौदनामक नवेद वादा हटारेगन गैरहीम इट लक्कन कारुनक නොවේද මොකද ස්වාමීනි මම ඔබ වහන්සේට චෝදනා කරන්න කැමති නැහැ කවුද මේක කිව්වේ සීයේ සේනාපති බුදුරජාණන් වහන්සේ හරි ලස්සන විදියට ඒක විසඳනවා උන්වහන්සේගෙන් අහපු එක උන්වහන්සේ විසඳනවා කොහොමද විසඳන්නේ සීහ හරියටම කියනවා නම් අක්‍රීයවාදී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අක්‍රීයවාදී කෙනෙක් අක්‍රීය වීම පිණිස ධර්ම දේශනා කරනවා ඒ අක්‍රීය වීම පිණිස ධර්මයේ හික්මෝනවා කියලා එහෙම කියන්නත් ක්‍රමයක් තියෙනවා ඒ වගේම සීය කවුරු හරි කිව්වොත් නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ක්‍රියාවාදී කරන්න කරන්න කරන්න කියනවා එහෙම ක්‍රියාවාදීව ධර්මයේ කියනවා හැබැයි ඉබඳු ආකාරයට යම් කිසි කෙනෙකුට කියනවා නම් ඉබඳු දේ තියෙනවා ඒ වගේම කවුරු හරි කිව්ව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උච්ඡේදවාදී විනාශ වීම පිණිස විනාශයේ පිණිස ධර්මයේ කියන කෙනෙක් විනාශයේ පිණිස ශ්‍රාවකයන් හික්මෝන කෙනෙක් කියලා ඉබඳු ආකාරයෙන් කියන්නත් කරුණු තියෙනවා කවුරු හරි කිව්ව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිකුල් ගැන කතා කරන කෙනෙක් පිළිකුල් දේවල් කතා කරන කෙනෙක් ඒ පිළිකුල් දේවල් අත්තරීම පිණිස හික්මෝනවා කියලා ඉබඳු දේ ගැන කරුණු තියෙනවා කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවනවා දුරු කිරීම පිණිස ඒ දුරු කිරීම පිණිස හික්මවන්න කරුණු තියෙනවා කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තපස්වී කෙනෙක් තපස්වීන් වහන්සේ නමක් තපස් රැකීමට ධර්ම දේශනා කරනවා කියලා එහෙම කරුණු තියෙනවා කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපගබ්බතාය මෞකුසින් ඉවත් වෙන්නයි කරුණු කියන්නේ මෞකුසින් ඉවත් වෙන ධර්මයක් කියන්නේ කියලා හැබැයි එහෙම ධර්මයකටත් කරුණු තියෙනවා කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අශ්‍රසිල් ඇති කරන දේ කියනවා කියලා ශ්‍රාවකයන්ව අශ්‍රසීමට පත් කරනවා කියලා ඉබඳු කරුණු තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ උන්වය කරුණු අට කියලා ඒ කරුණු අට එකක් එකක් ගානේ තෝරලා දෙන්න පටන් ගත්තා එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සීහෙට සීහ එපා එපා කියන අක්‍රීයවාදී ධර්මයක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දේශනා කරනවා කියලා කවුරු හරි කියනවා නම් හැබැයි එහෙම කියන්න තියෙන කාරණාව මේකයි කියනවා අක්‍රීයවාදී ඒ කියන්නේ එපා එපා කියලා කියන මේ සීහ මම කියනවා කාය දුස්චරිතය කරන්න එපා වචී දුස්චරිතය කරන්න එපා මනෝ දුස්චරිතය කරන්න එපා අනේක වූ පාපී අකුසල් කරන්න එපා කියලා මං මේවේ අක්‍රීය වීම පිණිස මොනවා අක්‍රීය වීමටද පාපී අකුසල් අක්‍රීය වීම පිණිස මං ධර්මයේ දේශනා කරනවා ඊට පස්සේ කියනවා සීහය මං මේ විදිහට තමයි ශ්‍රාවකයන්ව හික්මවන්නේ කාය දුස්චරිතය කරන්න එපා වචී දුස්චරිතය කරන්න එපා මනෝ දුස්චරිතය කරන්න එපා අනේක පාපී අකුසල් කරන්න එපා කියලා අක්‍රීය අකුසල් අක්‍රීය කරන ධර්මයක් මා දේශනා කරන්නේ අන්නේ ඒ අර්ථයෙන් මට අක්‍රීයවාදී කිව්වට කමක් නැහැ ඊළඟට කියනවා ඒ වගේම සීය කෙනෙකුට කියන්න පුළුවන් මට ක්‍රියාවාදී කියලා උන්වහන්සේට කියන්න පුළුවන් කෙනෙකුට ක්‍රියාවාදී කියලා කියනවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ක්‍රියාවන් කිරීමට

ලෝකෙ කෙලවරට යනවා මං. ස්වාමීනි මං කෑම් බීම් ගන්න විතර පුංචි විවේකයක් ගත්තා. මං වේගෙන් ගියා. මේ ලෝක පහු කර කර වේගෙන් ගියා. අතරමඟදී මට ඈත ලෝක පෙනෙද්දී අතරමඟදී මගේ ආයුෂ ඉවර වෙලා මම් මළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝහිතස්ස ඇවිදගෙන ගිහින් ලෝකෙ කෙළවරට යන්න බෑ. ඇවිදගෙන ගිහින් ලෝකෙ කෙළවර දකින්න බෑ. හැබැයි ලෝකෙ කෙළවර දකින්න ඕනේ. හරි ලස්සනයි මේ කතාව. ඇවිදගෙන ගිහින් ලෝකෙ කෙළවරට යන්න බෑ. හැබැයි ලෝකෙ කෙළවරම කෙළවර දක්වා දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස ඒ ලෝකෙ ඔය විඥානේ සහිත ඔය සංඥා සහිත ඔය මනස සහිත බම්බයක් පමණ ශරීරයයි. මේ බම්බයක් පමණ ශරීරය තුළ කෙළවරටම යන්න ඕනේ අවබෝධ කරන්න. හැබැයි ඔතනම තමයි ලෝකෙ හැදෙන ජාති ඔක්කොම තියෙන්නේ. ඔතනම තමයි ලෝකෙ නිදහස් වීමත් තියෙන්නේ. ලෝකෙ නිදහස් වෙන්න ඕනි මාර්ගයේ තියෙන්නේ ඕකෙමයි. බලන්න ලස්සන. දැන් අපි නේ මේ පිටස්තර තැන්වල හොයන් යන්නේ. අපි හිතාගන්න අපි මැරුණට පස්සේ ලැබෙන ලෝකයේ තුල නිවන තියෙනවා. අපි මැරුණට පස්සේ ලැබෙන ලෝකයේ තුල ධර්මයේ තියෙනවා. නෑ. මේ ලෝකයේ තුල තියෙන්න ඕනේ. දැන් බලන්න හිතලා මම ඔබට තේරෙන්න කියන්නම්. දැන් වුණ අපිට සිහිය. මරණයට පස්සේද අපි ඇති කරගන්න තියෙන මේ ලෝකයේ තුලද? මේ ලෝකයේ තුල සිහිය උපදව ගන්න තියෙන්නේ. දැන් වුණ අපිට අකුසල් හට ගන්නවා. අපි සිහියෙන් දැකලා වීරිය කළා නැති කරනවා. එතකොට ඒ වීරිය තියෙන්නේ මරණින් මතුද? මේ ලෝකයේ තුල. දැන් කුසල් පේන්නේ නැහැ. අපි වීරිය කරනවා සිහියෙන් නුවණින් වීරිය කළා වීරිය කළා කුසල් උපදව ගන්න. එතන මේ ලෝකයේ තුල නෙමෙයි දෙක උපදින්නේ. මේ විඥානයේ සහිත මනස සහිත සංඥා සහිත බම්බයක් පමණ වූ ශරීරේ නම් වූ ලෝකේ නෙමෙයි මේ උපදින්නේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සෑම අංගයක්ම මේකින් උපදව ගන්න තියෙන්නේ. පිටස්තර තැනකද? දැන් බලන්න එතකොට මෙතන ඔක්කොම අපිට තියෙනවා. අපිට මේ ජීවිතය අවබෝධ කරගීමේ හැකියාව තියෙනවා. අපිට සිහිය දියුණු කිරීමේ හැකියාව තියෙනවා. නුවණ දියුණු කිරීමේ හැකියාව තියෙනවා. සිත තැම්පත් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මේවා අපි පාවිච්චි කළේ නැත්තම්. පාවිච්චි කරන්නේ නැති ඕනෑම දෙයකට සිද්ධ වෙන දේ වෙනවා. දැන් අපි ගෙනාවා කියමු කොම්පියුටරය පාවිච්චි කරන්නේ නැහැ. කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒක වමනා විදිහට පාවිච්චි වෙන්නේ. අනිත් සාමාන්‍ය දේවලුත් මේ පාවිච්චි නොකර ඉන්නකොට ඒ ඔක්කොම දිරලා දිරලා යනවා. ඒ වගේ අපි සිහිය පාවිච්චි වෙන්නේ නැත්තම් ශ්‍රද්ධාව භාවිතාවෙන් නැත්තම් වීරිය භාවිතාවෙන් නැත්තම් නුවණ භාවිතාවෙන් නැත්තම් සීලේ භාවිතාවෙන් නැත්තම් ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ භාවිතාවෙන් නැත්තම් ඒ භාවිතා වීම තුළ උපද්දවන කිසි දෙයක් උපදින්නේ නැහැ. ඒ කුසලතා වර්ධනය කරගන්න යම් කිසි දෙයක් පිළිලා තිබ්බනම් සමහර විට ඒක කාලයක් යනකොට නැතිලා යනවා. එහෙමනම් අපි අඳුනා ගන්න ඕන අපතුල තියෙනවා නම් යම් වාසනාවක් පිටලා ඒක බොහොම తాවකාලිකව ලැබිච්ච එකක්. අපතුල තියෙනවා නම් මේ සිහිය වීරිය පිටලා ඒක බොහොම සුළු කාලයකට ලැබිච්ච එකක්. මේක හරියට පාවිච්චි කළොත් විතරයි ඒක ඉස්සරහට යන්නේ. එතකොට බලන්න අපි කොච්චර නුවණින් කල්පනා කිරීම කරන්න ඕනේද? නුවණින් කල්පනා කිරීම කරන්න ඕනේ. දැන් බලන්න ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒවා අපි ඇති කර ගැනීමට. ඉතින් ආන්ගේ අවබෝධය තුල අපි ඉන්න ඕනේ. සිය සේනාපති වන්න බුදුරජාණන් වහන්සේගෙන් චතුරාරි සත්‍ය ධර්මයේ ශ්‍රවණය කළා. එයා සූතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. සෝවාන් වුණා. ඒ කියන්නේ එයාට මොකද වුණේ? චතුරාරි සත්‍ය ධර්මයේ ගැන සත්‍ය ඥානෙ ඇති වුණා. එතකොට මේ ඥානිය බාහිර කෙනෙකුට දෙන්න බෑ. බාහිර කෙනෙකුට දෙන්න පුළුවන් ධර්මයේ විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දෙනවා. දැන් මෙයා තුල තමයි යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. එයා නුවණින් විමසනකට එයාට අවබෝධ වුණා ඒකාන්තයෙන්ම මේ දුක කියන්නේ ආරි සත්‍යයක්. මේක හට ගැනීම ආරි සත්‍යයක්. දුකෙන් නිදහස් වීම

බොරු මුසාවලින් අභූත චෝදනාවලින් ඔය කෑග ගහන්නේ ඒ නිසයි. නචමයන් ජීවිත හේතු පිසංචිච්ච පානං ජීවිතා වෝරෝපයාමෙන්ද. අපි නම් ජීවිතය ගියත් මේ දැන දැන මමනං සතෙක් මරන්නෑ කියන. බලන්න වෙනසමේ. මමනං දැන දැන සතෙක් මරන්නෑ කියන ජීවිතය ගියත්. බුදුරජාණන් වහන්සේට භික්ෂු සංඝයාට දන් පෙන් පූජා කළ වෙනදල බුදුරජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනා කළ සතුටු කළා පිටත් වුණා. දැන් බලන්න එළියට බහැල වඩන එකට කොහොම තියෙන්නේ නැද්ද කියලා. නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයන් හැමතැනම හිටියේ ඒ කාලේ. නමුත් බලන්න මේ සියලු දේට මූණ දීලා බුදු කෙනෙක් පහළ වෙන්නේ යම් කරුණක් මතද ඒ කරුණ තුලම උන්වහන්සේ රැඳී හිටියා. ධර්මයේ තිබෙන්නේ යම් කරුණක් සඳහාද ඒ කරුණ සඳහාම ඒ ධර්මයේ ප්‍රකාශ කළා. එතකොට අපි මේකින් පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි හිත පහදවා ගන්න ඕනේ මේ අවබෝධයකින් කියන එක. ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ අවබෝධයකින්. ආරි සංඝයා කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ අවබෝධයකින්. හැබැයි අවබෝධයකින් සිත පහදවා ගැනීමට නම් තමන් තුළ පිහිටලා තියෙන්න ඕනේ නුවණින් විමසීම. තමන් තුළ පිහිටලා තියෙන්න ඕනේ ප්‍රඥාව. ප්‍රඥාව පිහිටලා තිබුණ නැත්නම් බෑ කරන්න. දැන් එක දවසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මට මතක හැටියට මේ උපවාන කියන උපසේන හරි උපවාන කියන ස්වාමින් වහන්සේ තමන්ගේ ස්වාමීන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණුණා. ඉතින් බැහැ දකින්න එද්දි මේ වාහනවල එනවා නෙමෙයිනේ. දවස් ගාණක් ওই අතරමඟ ගස් යට නිදාගෙන පයින් ඉන්න තියෙන්නේ. පායන කාලෙන් ගස් ඇර තමයි නිදාගන්න තියෙන්නේ. නිදාගෙන ওই පින්ඳ පාති කරගෙන ජීවත් වෙලා ඉතින් දවස් ගාණක් ගෙවාගෙන එනවා. ඉතින් ඇවිල්ලා මේ අය කෑ කොස්සන් ගහනවා. බුදුරජාන් වහන්සේට ඇහුණා. ඇහුණා නිකන් ගෝසාවක්. ඇවිල්ලා ඇහුවා ආනන්ද හඳුරන් ඇහුවා ආනන්දය මොකද්ද මේ ඇහෙන්නේ මේ මාළු වලන කෙවුළු ඇවිල්ලා වගේ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි අර අසවල් ස්වාමීන් වහන්සේ සංඝ පිරිසක් එක්ක ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ආපහුම යන්න කියන්න කිව්වා. ඉතින් ආනන්ද හඳුරු ගිහිල්ලා කිව්වා ඔන්න ඔබ වහන්සේලාට ආපයින්ම වඩින්න කිව්වා. එසේ ආය පාසියුරු ගත්ත පිටත් වුණා. සද්ධාමි පිටලා තියෙන්නේ. සද්ධාමි පිටලා නැත්තම් පාසියුරු දාලා පිටත් වෙනවා. අපි මෙච්චර දුර ඉඳලා ඇවිල්ලත් අපිට චලකිල්ලක් නැහැ කියලා මීටට හොඳයි මං ගෙදර ගිහිල්ලා කුඹුරු කොටන් ඉන්නවා කියලා. ඒ සද්ධාව නොපීටියනම් හැමතිස්සෙම බලන්නේ තමන්ගේ පැත්තට සලකනවාද? තමන් දිහා බලනවාද? තමන්ට විශේෂයෙන් කතා කරනවාද? මේක තමයි ශ්‍රද්ධාව නොපිහිටි එක්කෙනාගේ ස්වභාවය. ශ්‍රද්ධාව පිහිටි එක්කෙනාගේ ස්වභාවය ඒක නෙමෙයි. මම ධර්මයේ ගන්න කොහොමද? මම ධර්මයට ඉන්නේ කොහොමද? මම ධර්මය තුල ඉන්නේ කොහොමද? ওই ටික. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ආපහු වැඩියා දුර ඈත වග්ගු මුදා කියන ගන්තරට. වැඩිලා සංඝ පිරිසට කිව්වා අපිට මේකේ දුක් වෙන්න කාරණාවක් නැහැ. අපිට හැදෙන්න කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආපයින්ම අපිව යවා ගත්තේ අපේ යහපතටයි. අන්න බලන්න නුවණින් විමසීම කියන එක ශ්‍රද්ධාවත් එක්ක එකතු වෙලා තියෙන තාලේ අපේ යහපතටයි. උන්වහන්සේ අපිට කතා කළේ නේ ආපයින්ම වඩින්න කිව්වා. අපේ වැරද්ද අපි වචනේ සංවර කරගත්තේ නැහැ. අපි ඉන්ද්‍රියන් සංවර කරගත්තේ නැහැ. එහෙමනම් ඊළඟ පාර අපි යන්න ඕනේ. උන්වහන්සේ අපි ගැන පහදින ආකාරයටයි. ඒ නිසා අපි දැන්වත් අපේ අඩුව හදාගම්මු කියලා ඒ ස්වාමීන් වහන්සේලා කතා වෙලා ඔන්න සංසුන්ව සාන්තව වචනේ සංවර කරගත්තා. සතියකට එක දවසක් කතා කරන්න තීරණය කළා. ධර්ම සාකච්ඡා කරනවා රෑ තුන් යම් රාත්‍රියේම. අනිත් දවස්වල කතා බහ මුකුත් නැහැ. තම තමන් එකතු වෙලා තම තමන් ඉගෙනගත්තු පිළිවහපු ධර්මයේ සිහි කරනවා, සජ්ජායනා කරගන්නවා, බණ භාවනා කරනවා. ටික දවසක් ගියාම මේ සියලු ස්වාමින් වහන්සේලා අරහත් වෙටපත් වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනට කියනවා ආනන්දය වග්ගමුදා නදී තිර පැත්තෙන් මහා එළියක් ඇති වෙනවා. මට වග්ගමුදා නදී තිර පැත්තේ ඉන්න භික්ෂු සංඝයාගෙන සිහි කරනකොට හරි සතුටක් ඇති වෙනවා. මට පහසුවක් සිහි කරන්නේ. ආනන්දේ පණිවිඩයක් යවන්න. ශාස්ත්‍රුන් වහන්සේ තමුන්නාසීලව දකින්න කැමතියි කියලා. අන්න වෙනස. පණිවිඩයක් යවුවා. එතකොට මේකෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වෙන්න තියෙන මොකෙන්ද? ඇඟෙන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වෙන්න තියෙන්නේ හදවතින්,